අපි පසුගිය දිනෙහි කතා කළේ ජවන් සිත් පිළිබඳව. ජවන කෘත්‍ය ගැන කතා කරත් ඒ ජවන කෘත්‍යයක් ඒ ජවන කෘත්‍යය සිදු කරන සිත් 55ක් දවස් අපි අවස්ථාවේදී දැනගත්තා. ඒ කෘත්‍ය ගැන කර කතාව එපමණකින් සෑහෙනවා. ඊළඟට කියන්නට තිබෙන්නේ තදාරම්මන කෘත්‍ය. කෘත්‍ය 14ක් බව අප ඉගෙන ගත්තා. ප්‍රතිසන්ධි, භවංග, ආවජ්ජන, දස්සන, සවන, ගායන, සායන, කුසන, සම්පටිච්ඡන, සම්තීරණ, වෙත්තතන, ජවන, තදාරම්මන, චුති. එමයි කෘත්‍ය 14 ඉන්නේ. එයින් තදාරම්මන කෘත්‍යය කියන්නේ ජවනයෙන්ගත් අරමුණෙහි එල්බගෙන පැවැත් ඒ එල්බගෙන පැවතීම් වශයෙන් කරන කෘත්‍යයයි තදාරම්මන කෘත්‍යය කියන්නේ. ඒ වචනය විග්‍රහ කරන්නේ තන් ආරම්මණං තදාරම්මණං. ඒ ජවනයෙන්ගත් අරමුණ තමයි තදාරම්මනේ කීවේ. ඒ අරමුණගෙන හටගන්නා සිතින් කෙරෙන ඒ කෘත්‍යයට කියන්නේ තදාරම්මන කෘත්‍යය. ඒක අපි වඩාත් හොඳින් දැනගන්නේ චිත්ත වීති පිළිබඳව කතා කරන විට. ඒ රූපවල තිබෙන ආයුෂය සම්බන්ධව දක්වලා ඒ ජවනයේට අනතුරුවක් ජවනයේට පසුවක් ඒ චක්ෂුරාදී ద్వාරයේ කී ගැටුණු ඒ රූප ශබ්දාදී ඒ ආරම්මණයක ආයුෂය තවදුරටත් පවතී නම් අනේ තවදුරටත් පවතින කාලෙහිදී ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා විපාක සිතක් තමයි ඒ තදාරම්මන කෘත්‍යය සිදු කරන්නේ. එනේ තදාරම්මන කෘත්‍යය සිදු කරන සිත් තිබෙනවා 11ක්. 11ක් සිත් තදාරම්මන කෘත්‍යය සිදු කරන්නේ. ඒකට ජවනයට අනුතුරුයි ඒ කෘත්‍යය සිදුවන්නේ. ජවන කෘත්‍යය ඊළඟට එන්නේ තදාරම්මන චිත්ත වීතියක දස්තර කරන විට ජවනයේට අනතුරුව දක්වනවා තදාරම්මන. ඒ තදාරම්මන චිත්ත වීතිවලදී පෙන්වන්නේ තදාරම්මන කෘතේන් ඇතිවන්නා වූ සිත දෙවරක් උපදිනවායි. ඊට අනතුරුව සිත භවංගයට වැටෙනවා. ඉතින් මෙතෙන්දී අප දැනගන්නට තිබෙනේ තදාරම්මන කෘතේ කියන්නේ මග්ද ඒ කෘතේ සිදු කරමින් ඇතිවන්නා වූ සිත්කෙතෙක්ද කියන එක. ඒ තදාරම්මන කෘත්‍යෙහි කීවේ ජවනයෙන් ගන්නා අරමුණ ගනිමින් පවත්නා වූ කෘත්‍යය. ඒ අරමුණට තව ඉදිරියට අවශ්‍ය තිබියදී ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා වූ විපාක සිතකින් කෙරෙන කෘත්‍යය තමයි තදාරම්මන. නමුත් හැම විපාක සිතක්ම ඒ තදාරම්මන කෘත්‍යය කරන්නේ නැහැ. තදාරම්මන කෘත්‍යය සිදු කරන සිත් දෙන්නේ විපාක සිත් දෙන්නේ 11යි. ඒවා තමයි මහා විපාක සිත් අටක්, සම්තිරණ සිත් තුනක් කියන ඒකල. මහා විපාක සිත් අටෙහි කීවේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත, සසංඛාරික විපාක සිත, සෝමනස්ස සහගත ඥාන විපයුක්ත අසංඛාරික විපාක සිත, සසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත, සසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන විපයුක්ත අසංඛාරික විපාක සිත, සසංඛාරික විපාක සිත. අනේ විපාක සිත අටක්, සම්තිරණ සිත් තුනක්, උපේක්ෂා සහගත සම්තිරණ සිත් දෙකක් තිබෙනවා. අප ඉගෙනගෙන තිබෙනවානේ සම්තිරණ කෘත්‍යෙහිදී ඒ උපේක්ෂා සහගත සම්තිරණ සිත් දෙකක්, සෝමනස්ස සහගත සම්තිරණ සිතක් කියන ඒ සිත් තුනම් ඒ තදාරම්මන කෘත්‍යයක් සිදු කරන සිත්. ඒ දැන් ඒ සම්තිරණ සිත් වලට ඒ කෘත්‍යයක් තිබෙනවා. ඒ කෘත්‍යය කරන්නේ ඒ සුදුසු ස්ථානයේ. අප දන්නවා සිත් හටගන්නේ පිළිවෙලකට. සිත් කිසිදු පිළිවෙලක් නැතිව හටගන්නක් නැහැ. අර සමහර විට කෙනෙකුගේ වැඩගෙන කියනවා කිසි පිළිවෙලක් නැතුව වැඩ කරනවායි කියලා. නමුත් සිත යම් කිසි පිළිවෙලක් ඇතිවයි ඇතිවන්නේ. සිත ඇතිවීම පිළිබඳ පිළිවෙලක් තිබෙනවා. ඒ පිළිවෙල තමයි මේ චිත්ත නියාමයෙන් දක්වන්නේ. ඒ චිත්ත නියාමයට අනුව තමයි චිත්ත වීති දක්වා තිබෙනවා. ඒ වගේ චිත්ත වීති කියන්නේ යම්කිසි අරමුණක එල්බගෙන හත ගන්නා සිත් තේලියකට. අනේ සිත් තේලියේ ඇතිවන්නා වූ ඒ සිතට අයත් කෘත්‍ය ඒ චිත්ත වීතියෙහිදී සිදු කරමිනි හත ගන්න. අන්නේ ඒ කෘත්‍යයන් තමයි මේ අප කතා කර. කෘත්‍යයන් ගැනයි අපි කතා කරන්නේ. එතෙන් කෙනෙකුගේ සිත, ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට භවයක් ගැන කතා කරනවා නම් ඒ භවයේ මුලින්ම ඇතිවන සිතින් කෙරෙන කෘත්‍යයක් තිබෙන. ඒ සිත තමයි අපි ප්‍රතිසන්දි කෘත්‍යය කියලා ඉගෙන ගන්න. ඒ ප්‍රතිසන්දි කෘත්‍යය කියන එක එක චිත්තක්ෂණයක කාලයක් තුලදී සිදුවන කෘත්‍යයක්. ඊට පසු ඒ සිතෙන් කෙරෙන්නේ ප්‍රතිසන්දි කෘත්‍යය නෙවෙයි. ඊට පසු ඒ සිත නැවත නැවතත් උපදින. ඒ නැවත නැවතත් උපදින ඒ සිතෙන් කෙරෙන කෘත්‍යය තමයි භවාංග කෘත්‍යය කියලා අපි ඉගෙන ගන්නවා. යම් සිතක් ප්‍රතිසන්දි සිත වුණා නම් ඒ සිතම තමයි නැවත නැවත ඉපදීන් වශයෙන් ඒ භවයේ පවත්නා කාලය තුලදී භවාංග සිත වශයෙන් හටගන්නවා. එතකොට ඒ සිතෙන් ප්‍රතිසන්දි කෘත්‍යය සිදු කරනවා, ඊළඟට භවාංග කෘත්‍යය සිදු කරනවා. ඒ භවාංග කෘත්‍යය සිදු කරමින් සිත් හටගෙන යන කල්හි තමා වෙනත් අරමුණක එල්බගෙන සිත් හටගන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාවලදී අනේ එහෙම අරමුණක එල්බගෙන සිත් හටගන්නට නම් ඒ අරමුණ සිතට ලබා දෙන නැත්තම් සිතින් ඒ අරමුණ ගන්නට හැකිවන පරිදි සිත් ඒ පැත්තට හරවන සිතක් උපදින්නට ඕන. ඒ සිත තමයි අපි ආවර්ජන සිත කියන නාමයෙන් ඉගෙන ගන්නේ. ඒ අරමුණ ගැටෙන්නේ පංචද්වාරයන් අතුරෙන් යම්කිසි ద్వාරයක නම් ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා ඒ අරමුණට හැරි හටගන්නා සිත පංචද්වාර වජ්ජන සිත. ඒ මනෝද්වාරෙහි ගැටෙන අරමුණක් ගැන හටගන්නා අවස්ථාවේදී ඒ මනෝද්වාරෙහි ගැටුණු අරමුණ පළමු කොට මෙහි කරන නැත්නම් ඒ පැත්තට හැරෙන සිතට කියන්නේ මනෝද්වාර වජ්ජන සිත. දැන් පංචද්වාරයේ හටගන්නා සිතක් වුණොත් ඒ පංචද්වාර වජ්ජණයට අනුතුරුව උපදින්නේ ඒ පංචද්වාර වජ්ජණය හටගත්තේ චක්ෂුද්වාරයේ නා. ඒ කියන්නේ චක්ෂුද්වාරික පංචද්වාර වජ්ජණ සිතක් වුණා නම් මෙය එහෙනම් ඊළඟට ඇතිවන්නා වූ සිතවන්නේ චක්කු විඥාන සිත. එනකොට චක්ෂුද්වාරය වන්නේ ප්‍රසාදී ගැටුණු රූපාරම්මණයක එයිදගෙන සිත් හටගන්නට දොරටුව වූ බැවිනුයි. ඒකට චක්ෂුද්වාරය කියන්නේ. ඒ නිසා ඒ ආවර්ජණයට පස්සේ ඒ අරමුණේ හෙල්බගෙන හටගන්නා සිත ඒ රූපය දැකීම වශයෙන් උපදනා වූ සිත. ඒකට තමා චක්කු විඥාණය කියේ. ඒ සිතෙන් කෙරෙන කෘත්‍යයයි දස්සන කෘත්‍යය කියලා ඉගෙන ගන්න. ඊළඟට ඒ අරමුණ පිළිගන්නා සිත උපදිනවා. ඒකයි සම්පටිච්ඡන සිතේ කියන්නේ. තේින් කෙරෙන කෘත්‍ය සම්පටිච්ඡන කෘත්‍ය. සම්පටිච්ඡන කෘත්‍ය කියන එකේ තේරුම පිළිගන්නා කෘත්‍යය කියන්නේ. ඊළඟට සම්තිරණ සිතක් උපදිනවා. ඒ සම්තිරණ සිත වශයෙන් උපදිය හැකි සිත් තිබෙනවා තුනක්. අකුසල විපාක උපේක්ෂා සම්තිරණ, කුසල විපාක උපේක්ෂා සම්තිරණ, එහෙම නැත්නම් කුසල විපාක සෝමනස්ස සාගත සම්තිරණ. ඒ සම්තිරණයෙන් විමසන්නාඥෙන් ඒ අරමුණ විමසීමක් වශයෙන් උපදනා වූ සිතක්. ඊළඟට ඒ විමසන කියන්නේ තීරණය කිරීම වශයෙන්. ඊළඟට උපදන්නා වූ සිතට කියන්නේ වත්තපනී කියලා. ඒ වත්තපනියෙන් තමයි විමසීම නැත්නම් නිශ්චය කිරීම කරන්නේ. ඒක ක්‍රියාසිතක්. ඒ වත්තපන කෘත්‍යයේ සිදු කරන්නේ පංචද්වාරයේදී මනෝද්වාර වජ්ජන සිත. මනෝද්වාර වජ්ජන සිතට කෘත්‍ය දෙකක් තිබෙනවා. මනෝද්වාරයේදී ආවර්ජන කෘත්‍යයක්, පංචද්වාරයේදී වත්තපන කෘත්‍යයක්. ඔතේ පංචද්වාරිකව ඇතිවන්නා වූ මේ මනෝද්වාර වජ්ජනය වත්තපන කෘත්‍යයේ සිදු කරමිනි උපදින්නේ. ඒ කෘත්‍ය සලකාගෙන ඒ අවස්ථාවේදී ඒ සිතට කියනවා වත්තපන සිතේ කියලා. ඊළඟට තමා ජවන් උපදින්නේ. ඉතින් ඒ පංචද්වාරෙහිදී වොත්තපණයට අනුතුරුව ජවන් උපදිනවා. මනෝද්වාරෙහිදී මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව ජවන් උපදිනවා. මනෝද්වාරා වජ්ජන ජවන. ඒ පංචද්වාරෙහිදී වොත්තපණය ජවන. ඒ ජවන් සිත් වශයෙන් උපදනා වූ සිත් සියල්ලම 55ක් පිළ. ඒ 55ෙන් පංචද්වාරිකව උපදින්නට පුළුවන් ජවන් සිත් පිළෙන්නේ පංචද්වාරිකව. ඉපදී හැකි ජවන් සිත් පිළෙන්නේ කීයද? 29යි. පංචද්වාරික. ඒ 55ම මනෝද්වාරික ජවන් වශයෙන් ලැබෙන. ඒ පංචද්වාරය කියන්නේ දැන් චක්ෂුද්වාරෙහි එල්බගෙන. චක්ෂුද්වාරෙහි ගැටුණු රූපාරමණයෙහි එල්බගෙන. හත ගන්නා වූ ජවන් විය හැක්කේ ජවන් 29. කාමාවචර ජවන් 29. ඉතින් කාමාවචර ජවන් 29න් අප දන්නවා ඒ එතර තිබෙනවා අකුසල් 12ක්, මහා කුසල් 8 හා ක්‍රියාසිත 9. ක්‍රියාසිත 9 කියේ මහා ක්‍රියා 8ක් හසිතුප්පාද සිතක්. ඒ ක්‍රියාසිත 9ම උපදින්නේ රහතන් වහන්සේට. එනිසා පතඥ වූ කෙනෙකුන්ට නම් මේ ඉතිරි හිස්සෙන් යම් කිසිවක් තමයි මේ අවස්ථාවේදී ජවන කුත්තිය ලැබෙන්නේ. ඒ පංචද්වාරික. ඇසෙහි ගැටුණු රූපය, කනෙහි ගැටුණු ශබ්දය, නැහෙහි ගැටුණු ගන්ධය, දිවෙහි ගැටුණු රසය, කයෙහි ගැටුණු පොට්ටබ්බය. ඒ විදිහට ඒ ද්වාරිකව ලැබෙන ජවනයේ විය හැක්කේ ඒ 29 අතුරෙන් එකක්. ඒ අවස්ථාවේ ජවන කුත්තිය යන් අනිත් 26. අනිත් 26 මනෝද්වාරිකවමයි ලැබෙන්නේ. ඒවා මනෝද්වාරික ජවන්මයි. එමත් නිසාද ඒවාට කියන්නේ අර්පණාජවන්. ඒ අර්පණාජවන් උපදින්නේ භාවනාමය කුසල් වශයෙන්. කුසල් වශයෙන් හෝ ක්‍රියා. ඒ භාවනා කියන එක සාමාන්‍ය තත්වයකදී උපදින සිත් භාවනාමය සිත් නෙවෙයි. භාවනා වශයෙන් භාවනාව දිනු කොට ඒ භාවනාමය සිතක් හැටියටයි ඒ ජවන් උපදී. ඒවා තමයි අපි දැනගෙන තිබෙන රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඒ ජවන්. රූපාවචර ජවන් තිබෙනවා 10ක්. කුසල් 5යි, ක්‍රියා 5යි. අරූපාවචර ජවන් තිබෙනවා 8ක්. කුසල් 4යි, ක්‍රියා 4යි. ලෝකෝත්තර ජවන් තිබෙනවා 8ක්. කුසල් 4යි, ඵලසිත 4යි. අනේ සියල්ලම එකතු වුණාම ජවන් 55යි. ඒ නිසා ජවන කෘත්‍යය ගැන කතා කරන විට ඒ කෘත්‍යය සිදු කරමින් උපදනා වූ සිත් වශයෙන් දක්වන්නට තිබෙන්නේ සිත් 55. ඊළඟට තදාරම්මන කෘත්‍යය. දැන් මේ තදාරම්මන කෘත්‍යය හැම විටම අපි ඒවා තදාරම්මන කෘත්‍යය ගැන තව මේ ඒ සිත් පිළිබඳව කතා කරන විට කියනවා ඒ තදාරම්මන සිත්යේ කියන ජවනියට අනුතුරුව ඒ කෘත්‍යයේ සිදු කරමින් උපදනා තදාරම්මන සිත් ලැබෙන්නේ කාම ජවන්වලට පසුවමයි. කාම ජවන්වලට පසුවමයි ඒ තදාරම්මන සිත් ලැබෙන්නේ. කාමාවචර ජවන් අපි කියන්නේ 29 කියලා. ඒ කාමාවචර ජවන් 29 අතුරෙන් යම් කිසියක් ජවන කෘත්‍යයෙන් ඉපදුනාට පසු ඒ තදාරම්මන කෘත්‍යයක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඒ අවස්ථාවකදී ඔය කාම ජවනයන්ට පසු. දැන් රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඒ ජවනයන්ට අනතුරුව තදාරම්මන ඉපදීමක් නැහැ. ඒවා අපි ඒ විශේෂ කරුණු සුව කතා කරනවා. තදාරම්මන කෘත්‍යය හැටියට දැනගන්නට තිබෙන්නේ ඒකයි. ජවනයෙන් දත් අරමුණෙහිම එල්බගෙන හටගන්නා විපාක සිතකින් කෙරෙන කෘත්‍යයක්. ඒ විපාක සිත දන්නේ අර කියන ලද විපාක සිත 11 අතුරෙන් යමක්. එතකොට තදාරම්මන කෘත්‍යවත් සිත් කීයද කියලා ඇසුවොත් දිය යුතු පිළිතුර 11යි. ඊළඟට එන්නේ තදාරම්මන අන්තිමට දක්වන කෘත්‍යය තමයි චුති. චුති කෘත්‍යය කියන්නේ දැන් ප්‍රතිසන්ධියත් සිතක කෘත්‍යයක්. චුතියක් සිතකින් කෙරෙන කෘත්‍යයක්. චුති කියන්නේ චවනතා. චුති කියන්නේ ගිලිහීම. ඒ භවයෙන් චුත වීම. චුතිය. එතන ඒ මොකක්ද ඒක? ඉතින් අපි තේරෙන භාෂාවෙන් කියනවා නම් කියන්නට තියෙන මරණේ. චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලක්‍රියා කණ්ඨානං භේදෝ කලේදරස්ස නික්ෂේපෝ එහෙම දක්වන්නේ. ඒ චුතිය. ඒතර චුති ප්‍රතිසන්දි චුති. දැන් ඒ දෙකනේ ප්‍රතිසන්දි කියන්නේ යම් කිසි භවයක පහළ වීම. චුති කියන්නේ ඒ භවයෙන් ගිලිහීම. ඒ දෙකම සිදුවන්නේ අවස්ථා දෙකකදී එකම සිතකි. එකම සිතේ කීවේ ප්‍රතිසන්දිය ලැබුණේ යම් කිසි කර්මයක විපාක වශයෙන්. යම් කිසි කර්මයක විපාකයක් තමයි ප්‍රතිසන්දි කෘත්‍යයෙන් උපන් ඒ සිත. දැන් අපි අප පිළිබඳව කතා කරනවා නම් මීට పూర్ව භවයේ මරණය සිදුවන සිදු වූ අවස්ථාවේදී ඒ මරණයට කලින් මරණාසන්න අවස්ථාවේදී විපාක බීමට එළඹ සිටි කර්මයක් නිසා තමයි මේ ප්‍රතිසන්දිය ලැබුණේ. ඉතින් මේ ප්‍රතිසන්දිය ලැබුවාට පසු ජීවත් වෙගෙන ජීවත් වෙනවා. දැන් මේ ස්කන්ධ પરම්පරාව පැවතගෙන යනවා. ඉතින් ඒ පැවතගෙන යාමේදී මේ ලබාගත් ඒ ස්කන්ධ සම්පතිය සිනෙන්නට නොදී පවත්වාගෙන යාමට උපකාරකව පවත්නේ කුමක්ද? භවංග වශයෙන් උපදනා ඒ විපාක සිතමයි. ඒ විපාක සිත භවංග වශයෙන් ඊළඟට ඇති වෙනවා. ඒ භවංග සිතම මේ භවයෙන් ගිලිහීමේදී චුති සිත හැටියට උපදී පහළ වෙන ඇති වෙනවා. එතකොට එක සිත අපි වරා පැහැදිලි කරන්නට කියනවා නම් කෙනෙකුගේ ප්‍රතිසංදී සිත වූයේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත නම්. එතනත්තා ජීවත් වන කාලය තුලදී ඔහුට ඕ ඇයට භවංග සිත වශයෙන් උපදින්නේද ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත. එසේ ජීවත් වූ සිත යම් කිසි දවසකදී මොහොතකදී ඒ තැනැත්තා මේ ජීවිතය අත්හරිනවා. යන්නේ ඔහුගේ මරණය සිදුවේ නම් ඒ මරණය සිදුවන අවස්ථාවේදී මේ භවයෙන් චුතවීම් වශයෙන් ගිලිහීම් වශයෙන් උපදනා වූ සිත වන්නේද ඒ භවාංග වශයෙන් පැවතගෙන ගිය සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිත. ඒ නිසා තේරුම් ගන්නට ඕනෙ කුමක්ද? එක සත්වයෙකුගේ එක භවයක් තුලදී ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍ය තුන සිදු කරන්නේ එක සිතකින්මයි. එකම සිතත් අවස්ථා වශයෙන් අවස්ථා තුනක ප්‍රතිසන්දි අවස්ථාව, භවංග අවස්ථාව, චුති අවස්ථාවයි කියලා ඒ සිත් අවස්ථා වලදී ඒ සිතම ඒ කෘත්‍යයෙන් උපදී. එතකොට චුති කියන්නේ ඒ භවයෙන් ගිලිහීම, චවනතා, ගිලිහෙන බව, චුත වෙන බව, මරණය. දැන් කෙනෙකුගේ මරණය කියන එක මේ කයයි සිතයි දෙකම පවත්නා ලෝකයක කයේ මරණයයි සිතේ මරණයයි කියන දෙකම එකවර සිදුවන. මේ කය කියන්නේ කය පිළිබඳව තිබෙනවා කර්මජ රූපකියා කොටස. කර්මය නිසා හටගත් ඒවා ප්‍රතිසන්දියේදී ප්‍රතිසන්දි සිතහා පෙරපසු නොවි එයින් සමහරක් ඒ ගබ්බසෙයක සත්වයන්ට මෞකුසක ප්‍රතිසන්දි ගන්නා සත්වයන්ට ඇතිකර. ඕපපාතික සංසේදජ කියන සත්වයන්ට නම් ඒ කර්මජ රූප සියල්ලම එකවරක් පහළ වෙනවා. ඒ කර්මජ රූපවල තිබෙන ඒ ජීවත් කරගෙන ස්වභාවය තමයි ජීවිතේන්ද්‍රිය රූපේ කියන්නේ. ඒ ජීවිතේන්ද්‍රිය රූපයක් නැවත නැවත ඇතිවෙන නැතිවෙන ස්වභාවයක් වශයෙන් කර්මජ රූප ඇසුරු කර්මජ රූපත් සමගම උපදිනවා කලාපවල. අන්න ඒ ජීවිතේන්ද්‍රිය රූපය හා අනිකුත් කර්මජ රූප මේ චුතිසිත ඇතිව නිරුද්ධ වන විටම ඒවාත් නිරුද්ධ වෙනවා. එනිසා කෙනෙකුගේ චුති කියන සිත හටගෙන නැතිවීමත් සමගම ඒතනත්තාගේ ශරීරය පිළිබඳව පැවති ඒ ජීවිතේන්ද්‍රිය රූපය හා අනිකුත් කර්මජ රූප කියන ඒවා ඉතිරිවන්නේ නැහැ. ඒවාත් අර චුතියත් සමගම නිරුද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවකදී තමයි අපේ ධර්මයේ උගන්වන පරිදි ඒතනත්තාගේ මරණය සිදු වුණයි කියන්නේ. ඒක වෛද්‍ය මතානුකූලව ඒතනත්තා මැරිලයි කියන එක ඇතැම් විටක බෞද්ධ ඉගැන්වීමේ හැටියට තවම නොමැරුණු අවස්ථාවකදී කරන ප්‍රකාශයක් වන්නටත් පුළුවන්. ඒක එනිසා තමයි සමහරු කියන්නේ මැරිලා තයිමක් පනාවයි. ක්ලිනිකල් ඩෙත් කියලා සමහර විටක කියනවා. ඉතින් ඒක තමයි මේ ජීවිතේන්ද්‍රිය කියන එකයි මේ සිතයි කියන මේ බොහොම සම්බන්ධයක් ඇති ඉද්දයක්. සිතේ තිබෙනවා ජීවිතේන්ද්‍රිය. ඒකට කියන්නේ නාම ජීවිතේන්ද්‍රිය. කයේ පවත්නා ජීවිතේන්ද්‍රියට කියන්නේ රූප ජීවිතේන්ද්‍රිය. ඒ රූප ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය කියන මේ දෙකින් රූප ජීවිතේන්ද්‍රියෙහි පරම්පරා වශයෙන් එකකට අනතුරු එකක් වශයෙන් දිගටම පැවතගෙන යamak දක්වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ කර්මජ රූපත් සමග ජීවිතේන්ද්‍රිය හත ගන්නවා. හතගෙන ඊට අයත් ආයු කාලය වෙන චිත්තක්ෂණ 17ක් පැවතේ නැති වෙන. එදී අතරතුරේදී උපදනා වූ කර්මජ රූපවලත් ඒ ජීවිතේන්ද්‍රිය රූපේ පවතින. ඉතින් එහෙම ජීවිතේන්ද්‍රිය රූපය ඒ භවය තියෙන තාක්කල් පැවතගෙන යනවා. ඒ නිසා ඒ තත්ත්වයා ජීවත් වෙන කෙනෙක්. ජීවිතයක් පවත්නා කෙනෙක්. නාම ජීවිතේන්ද්‍රියෙන් නිසාවන්නේ කුමක්ද? නැවත නැවත සිත් හට ගන්නවා. ඒ කියන්නේ සිත් කොටේ කැටි වෙලා නැති වුණා. ඒ නාම ජීවිතේන්ද්‍රියයි කියන මේ චිත්ත පරම්පරාව ජීවත් කරගෙන පවත්වන ස්වභාවයක් වූ ඒ නාම ජීවිතේන්ද්‍රිය පවතින නිසා නැවත නැවතත් සිත් හට ගන්නවා. දැන් කොහොම දිගටම පැවතගෙන යන ඒ ජීවිතේන්ද්‍රිය රූපය වම් චුතියෙහිදී ඒක නැති වෙනවා. චුතියෙහිදී මේ භවය පිළිබඳ වූ ජීවිතේන්ද්‍රිය අවසන්ද. සිත පිළිබඳව කියන්නට බෑ. ඒ විදිහේ අවසානයි. සිත මේ සිතට අනතුරුව ඊළඟ සිත උපදිනවා. මේ සිතේ උපකාරය ලැබ. ජීවිතේන්ද්‍රිය රූපය මේ භවයෙන් ගිලී වුණාම ඊළඟ භවයෙහි උපදිනවා, පහළ වෙනවා, ඊළඟ භවයක් ඇති වෙනවා. නමුත් ඊළඟ භවයට මේ ජීවිතේන්ද්‍රිය රූපයෙන් ඊළඟ භවයේ ජීවිතේන්ද්‍රිය රූපයට ලැබෙන එහෙම උපකාරයක් නැහැ. නාම ජීවිතේන්ද්‍රියේ තියෙන ඒ උපකාරයක්. එමුකද සිත ගන්න විට චිත්ත පරම්පරාව එකකට අනතුරු එකක් වශයෙන් ඒ සම්බන්ධයේ තිබෙන. චුතියට අනතුරු පටිසන්ධිය. ඒතර චුතියෙන් තිබෙනවා පටිසන්ධියට උපකාරයක්. එනිසා කියන්නට ඕන ඒ එක භවයක් පිළිබඳව නම් කිව යුතුව තිබෙන්නේ මේ ජීවිතේන්ද්‍රිය රූපය. එවැගේම කර්මය නිසා හටගන්නා කර්මජ තේජෝ ධාතුව. සිත කියන්නේ මේවා මේ ශරීරයෙන් ගිලිහිතු. වායු උස්මාච විඥාන යදා කායං ජහන්ති බං අපවිද්දෝ තදාස්සේති යත් කන්ව කලින්කරං යදක්වන්නේ ඒ මරණය තිබා ආයිෂේ කියන ජීවිතේන්ද්‍රිය රූපයක් උස්ම යන්නේ දැක්වෙන කර්මජ තේජෝ ධාතුවක් විඥානං යන්නේ දැක්වෙන ඒ භවාංග චිත්ත පරම්පරාවක් භවාංග සිතා මේ කයින් ගිලිහෙනවා යදා කායං ජහන්ති මේ කය ඒ කියන්නේ මේ කියන ලද තුන මේ කය අත්හරිනවා ජහන්ති කියලා කිව්වේ ඒ තුන මේ ශරීරය අත්හරිනවා අත්හරිද්ද යදා කායං ජහන්ති අපවිද්දෝ තදා සේති ඒ පහ වූ ඒ ධර්මයන්ගෙන් විත්ත නැතන් ඒ පහ වූ ඒ ධර්ම ඇති මේ ශරීරය නිරත්තංව කලින් වැඩකට නැති දරකඩක් මෙන් දරකඩක් මෙන් ඇද වැටෙනවා සයනය කරනවායි කියන්නේ ඒ ඒයින් කියන්නේ මේ ශරීරය වැඩක් ඇති දෙයක් නැත්නම් යවක් කළ හැකි දෙයක්ව පවතින්නේ මේ ශරීරය ඇසුරු කොට පවත්නා වූ සිත නිසා ඉතින් ඒ සිත මේ ශරීරයේ ඇසුරු කොට පවතින්නේ ඒ පවතින ඒ සිතෙන් ප්‍රධාන වශයෙන් දක්වන්නට තිබෙන්නේ අර චිත්ත પરම්පරාව වශයෙන් චිත්ත પરම්පරාව නොකඩෙන පරිදි මේ භවය පවත්නා තාක් කල් අන්‍ය සිත් උපදින නූපදින අවස්ථාවලදී පැවතගෙන යන භවංග චිත්ත પરම්පරාව මේ භවංග චිත්ත પરම්පරාව විතාක සිතක් මේ භවය ලබා දුන්න කර්මයාගේ විපාක. ඒ විපාකයයි මේ දිගටම නැවත නැවත නැවත නැවත උපදින්නේ. ඒ විපාකයේ චුතියේදී අවසන් වෙනවා. චුතියේදී ඉවරයි. එතකොට මේ භවයේ අවසන්. බහි නැවත ඇති වෙන්නේ අලුත් භවයක් තමයි. ඒ මේ භවයම නෙවේ. අලුත් භවය. නමුත් මේක සම්බන්ධය තිබෙනවා. සම්බන්ධය මොකද්ද? මේ භවය වශයෙන් තවතුණු මේ භවය පිළිබඳව තවතුණු යම් චිත්ත પરම්පරාවක් සිතක් විනිනම් ඒ සිත හා සම්බන්ධය ඊළඟ සිත භවයේ තියෙනවා. ඒ කියන්නේ මේ චුතියට සම්බන්ධ මෙතන චුතිය නුනනම් අතන ප්‍රතිසන්දිය වන්නේ නැහැ. ඒ චුතියෙන් ලැබෙන උපකාර ප්‍රතිසන්දියට තිබෙනවා. ඉතින් මේ උපකාර ප්‍රත්‍ය පිළිබඳව කතා කරන විට අප දැනගන්න ආවඥේ අනන්තර සමනන්තර නත්ති විජත අනන්ත රූප නිස්සය ඔයාලි ඒ ප්‍රත්‍ය ශක්තියෙන් ලැබෙන උපකාරය ප්‍රතිසංවිසිතට ලැබෙන. ඉතින් ඔක්කොම කතා කරන්න නෙවෙයි මේ අවස්ථාව. මේ අවස්ථාවේදී අප දැනගත යුතුව තිරෙන්නේ ඒ ඒ කෘත්‍යම්. හා ඒ කෘත්‍යම් සිදු කරන සිත්. ඉතින් අපි ඉගෙන ගත්තා ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත්. ප්‍රතිසන්ධි කෘත්‍යය කියන්නේ කුමක්ද? ඒ කෘත්‍යවත් සිත් 19. භවංග කෘත්‍යය කියන්නේ කුමක්ද? ඒ කෘත්‍යයද සිදු කරන්නා වූ සිත් 19. ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන්නේ 19. ඊළඟට ආවර්ජන කෘත්‍යය සිදු කරන්නා වූ සිත් 2. දස්සන, සවන, ගායන, සායන, කුසන කියන දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම හා ස්පර්ශ කිරීම කියන ඒ කෘත්‍යයන් සිදු කරන සිත් පිළිවෙලින් ඒ කෘත්‍ය සිදු කරන සිත් දෙක බැගින් තිබෙනවා. ඒවටයි අපි විපංච විඥාන කියලා දෙපස් විඥානයි කියලා නම් කරා. ඊළඟට සම්පටිච්ඡන කෘත්‍යය හා ඒ කෘත්‍යවත් සිත් 2. සම්තිරණ කෘත්‍යය හා සම්තිරණ කෘත්‍යය සිදු කරන්නා වූ සිත් 3. වත්තපන කෘත්‍යය කියන්නේ කුමාරගේ වත්තපන කෘත්‍යය සිදු කරන්නා වූ සිත් 1. ජවන කෘත්‍යය කියන්නේ කුමාරද? ඒ ජවන කෘත්‍යය සිදු කරන්නා වූ සිත් 55. තදාරම්මන කෘත්‍යය කියන්නේ කුමාරද? තදාරම්මන කෘත්‍යය සිදු කර ම මා බලාපොරොත්තු වෙනවා කියන්නට චිත්ත වීති පිළිබඳව කතා කරන විට එනිට අපට ලේසි. මොකද ඒ කෘත්‍යස්ථාන දක්වන්නට චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට ඒ චිත්ත වීතියේ එක එක තැනක ඒ කෘත්‍යයන් දක්වන්නට පුළුවන්. ප්‍රතිසම්ධි කෘත්‍යයේ සිදුවන්නේ චුතියටත් භවාංගයටත් අතර. ඊළඟට භයාංග කෘත්‍යයේ සිදුවන්නේ මෙන්න මේ තැන්වල කියලා ඒ චිත්ත වීති ප්‍රස්තාර කරන අවස්ථාවේදී කියා දීම වඩා පහසු වේවි. ඒ අවස්ථාවේදී මම කමුලාලෙකුත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට එන්නේ මේ කෘත්‍ය සංග්‍රහයට අනුතුරුව ද්වාර සංග්‍රහය. ද්වාර කියන්නේ දරටු කියන තේරුම. අරමුණු වලට දරටු වීම, ඒ අරමුණු ගැන පහළ ගන්නා වූ සිත් වලට දරටු වීම. අපේක්ෂා කොට ඇස කන නැත්නම් චක්කු සෝත ධාන ජීවහා කාය මන කියන මේ සයත ද්වාර කියන නම වදාරා පිළිගනිමු. ද්වාර කියන වචනයත් එකතු කොට ඒ එක එකක් නම් කරන්නේ චක්කු ද්වාර, සෝත ද්වාර, ධාන ද්වාර, ජීවහා ද්වාර, කාය ද්වාර, මනෝ ද්වාර කියන. එයින් චක්කු ද්වාරය කියන්නේ ඇසට චක්කු ප්‍රසාදයමයි චක්කු ද්වාරය. සෝත ප්‍රසාදය සෝත ද්වාරය. ධාන ප්‍රසාදයයි ධාන ද්වාරය කියන්නේ. ජීවහ ප්‍රසාදයයි ජීවහ ද්වාරය කියන්නේ. කාය ප්‍රසාදයයි කාය ද්වාරය කියන්නේ. ඒ දැකීමට උපකාරක ඇස. ඇසීමට උපකාරක කන. ආග්‍රහණය කිරීමට උපකාරක නැහැය. රස දැන ගැනීමට උපකාරක දිව. සොත්ථබ්දයන් දැන ගැනීමට උපකාරක කය. ඒවයි මේ ද්වාර නාමයෙන් දක්වා තිබෙන්නේ. චක්කු ද්වාර, සෝත ද්වාර, ඝාන ද්වාර, ජීවහ ද්වාර, කාය ද්වාර. මනෝ ද්වාරය කියන්නේ මනෝ ද්වාරං තම භාංගන්ති පෞච්චති. යා අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම එනවා මනෝ ද්වාරය නම් භවංගං භවංගසිතයයි කියනු ලැබේ. ඒ කියන්නේ භවංගසිතම තමයි මනෝ ද්වාරය වන්නේ. මනෝ ද්වාරය වන්නේ. දැන් ඇසෙහි ගැටෙන රූපය ඇසෙහි පමණක් නොවේ ගැටෙනවායි කියා දක්වන්නේ. ඒ ඇසෙහි ගැටෙන මොහොතේදීම පෙරපසු නොවි භවංග සම්පතෙහි ගැටෙන. ඒ තවත් විදිහකින් කියනවා නම් මේ මනෝ ද්වාරය කියන ඒ දොරටුව නැත්නම් ඇස, කන, දිව, නහය, ශරීරය කියන මේවා දොරටු වන්නට පුළුවන් කමක් නැහැ. එමෙතෙ සිත් ඇතිවීමට ප්‍රධාන කාරණය ඇසම නොවේ, කන නොවේ, නහය නොවේ, දිව නොවේ, ශරීරයක් නොවේ. සිත් ඇතිවීමට ප්‍රධාන කරුණේ කියා දක්වන්නට තිබෙන්නේ සිතමයි. නැත්නම් නොසිඳ පැවතගෙන යන චිත්ත පරම්පරාව. ඒ චිත්ත පරම්පරාවක් නැත්නම් ඇසෙන් වැඩක් නැහැ. සිත තමයි ඒ ඇස වැඩක් ඇති දෙයක් වීමට හේතු වන්නේ. ඒ චක්ෂු ద్వාරයේ ద్వාරයක් වන්නේ මනෝద్వාරයයි කියන එක පවත්නා කෙනෙකුට මිසක මනෝద్వාරයෙන් මනෝද්වාරයක් නැති ලෝක සංකාණයක චක්ෂුද්වාරයක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. එනිසා මනෝද්වාරයයි ප්‍රධාන එක. ඒ මනෝද්වාරය වශයෙන් යන්නේ භයංගස. හැබැයි තවත් විදිහකින් ජඟරුව සලකන විට හිතන්නට පුළුවන් ඒ සිතත් මනෝද්වාර කියලා එක එක සිතක් නත් ඒක ටිකක් ගැඹුරු කරුණක්. අපි සාමාන්‍යයෙන් දැනගනිමු මනෝද්වාරය කියන්නේ භවංගයට. මත්විසාද භවංගයට ඒ හුදු භවංගේම මනෝද්වාරය නෙවෙයි. මනෝද්වාරික සිත් ඇතිවීමට දැන් භවංග සිතේ ද්වාරික සිතක් නෙවෙයි. ද්වාර ගැන කතා කරන විට අපි ඒකත් දැනගන්නවා. ද්වාරිකයි කියන්නේ ද්වාරයක හටගන්නා සිත. තවත් විදිහකින් කියනවා නම් යම්කිසි අරමුණක් යම්කිසි ද්වාරයක ගැටීම නිසා යම් සිතක් හටගන්නේ නම් ඒ සිත ද්වාරික සිතක්. ඇසෙහි රූපය ගැටීම නිසා ඒ රූපයෙහි එල්බගත් සිත් ඇතිවේ නම් ඒ සිත් ඒ චක්ෂු ද්වාරික සිත්. ඒ වගේමයි ශබ්දයක් කනෙහි ගැටුණු විට ඒ ශබ්දෙහි එල්බගෙන හටගන්නා වූ ඒ ඇසීම පිළිගැනීම ආදි වශයෙන් පවත්නා ඒ සිත් සෝතද්වාරික සිත්. ඒ විදිහට ධානද්වාරික, ජීවාද්වාරික, කායද්වාරික. මනෝද්වාරික සිත්තේ කියන්නේ මේ පහ, මේ දරටු පහ හැර මනෝද්වාරයටම යොමු වුණු අරමුණු වල එල්බගෙන හටගන්නා සිත්වලට. දැන් මනෝද්වාරය කියන්නේ භවාංගය නම් මනෝද්වාරික සිත් හටගන්නේ මනෝද්වාරා වජ්ජනෙහි පට. එනිසා මනෝද්වාරය කියලා කියන්නේ ආවර්ජණය සහිත වූ භවාංගයක. ඒ කියන්නේ මනෝද්වාරා වජ්ජනයක් නොවන්නට ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා මනෝද්වාරික සිත් ඇති වෙන්නට බෑ. ඒ මනෝද්වාරා වජ්ජනේ ඇතිවීම නිසා ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා මනෝද්වාරික සිත් හටගන්න. එනිසා කියන සාවජ්ජනං භවංගං මනෝද්වාරං දිවිච්ඡති ආවර්ජන සහිත. එහෙම නැත්නම් භවංග සිතම පමණක් ගතහොත් ඒ භවංග සිත එකනේ ඒක ද්වාරික සිතක් නෙවෙයි. භවංග සිත චක්ෂුද්වාරික, සෝතද්වාරික, ඝානද්වාරික, ජීවාද්වාරික, කායද්වාරික, මනෝද්වාරික කියන ඒ ද්වාරික සිතක් නෙවෙයි. ඒ සිතට කියන්නේ ද්වාර විමුක්ත සිතක්. එහෙම ද්වාර විමුක්ත සිත් කියන්නේ පටිසන්ධි කෘත්‍යයේ සිදු කරන සිත, භවංග කෘත්‍යයේ සිදු කරන සිත, චුති කෘත්‍යයේ සිදු කරන සිත කියන ඒ කෘත්‍යයන් සිදු කරන සිත් ద్వාර විමුක්ත සිත්. ඒ ద్వාරයකට ඇතුළත්. දැන් භවංග සිත අපට උපදිනවා. ඒ භවංග සිත ඉපදගෙන යනවා. නැවත නැවත උපදිනවා, උපදිනවා, උපදිනවා. ඊළඟට අපට යම්කිසි අරමුණක එල්බගෙන සිත් හටගන්න. යම්සිය අපගෙන රූපාරම්භ. ඒ රූපාරම්භණයක එල්බගෙන සිත් හේලියක් හටගෙන. ඊළඟට සිත නැවත භවංගයට වැටෙනවා. ඒ සිත භවංගයට වැටෙන විට මේ වීතියෙහිදී ගත් අරමුණෙහි එල්බගෙන නෙවෙයි භවංග සිත හටගන්න. වීතියට ලැබුණේ අලුත් අරමුණ. ඒ අලුත් අරමුණෙහි එල්බගෙන සිත් හේලියක් ගියාට පස්සේ සිත නැවත භවාංග වෙනවයි කියන්නේ ඒ භවාංග සිතෙන් ගෙන ගත්තේ යම් අරමුණක් නම් මුල සිටම ඒ අරමුණ ගනිමින් භවාංග සිත උපදින. ඒ භවාංග සිත උපදින්නට ආවර්ජණයක උපකාරයක් ඕනේ නැහැ. ආවර්ජණයක් උපමනා කරන්නේ නැහැ. සිත භවාංගයට වැටෙනවා. භවාංග වෙත වැටෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ භවාංග සිතේ අරමුණ ගනිමින් මේ සිත උපදිනවා. භවාංග සිතේ අරමුණුත් අපි සාමාන්‍යයෙන් දැනගෙන තිබෙනවා පත කරන අවස්ථාවලදී අර කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියන මේ තුන අතරින් යම් කිසිවක් ය එක්කෙනෙකුගේ භවාංග සිතේ අර ඒ කියන්නේ පටිසන්ධි සිතේ අරමුණම තමයි ඒ භවයේ භවාංග සිතේ අරමුණ, ඒ භවයේ චුති සිතේ අරමුණ. එකම සිතක් නම් අවස්ථා තුනකදී උපදින්නේ ඒ සිතේ අරමුණ වන්නේ පටිසන්ධි සිතේ අරමුණ වන්නේ භවාංග සිතේ අරමුණ වන්නේ චුති සිතේ අරමුණ වන්නේ එක අරමුණ. දැන් අපි ඉස්සෙල්ලා නිදර්ශනයට ගත්තා කෙනෙකුගේ ප්‍රතිසංවිසිත වූයේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිතන. ඔහුගේ භවංග සිත වන්නේ ඔහුගේ චුති සිත වන්නේ ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක සිතෙයි කියලා. හැබැයි ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිතින් අරමුණු කළේ ඒ තැනැත්තා ඒ පූර්ව භවයේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි යම් කර්මයක් වී නම් ඒ කර්මයම නම් අරමුණ වූයේ. එවිට ප්‍රතිසංදි සිතේ අරමුණ ඒ කර්මය, භවංග සිතේ අරමුණ ඒ කර්මය, චුති සිතේ අරමුණත් ඒ කර්මය. කර්ම නිමිත්ත නම් අරමුණ වූයේ ප්‍රතිසංදි සිතේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත, භවංග සිතේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත, චුති සිතේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත. එහෙම නැත්නම් ඒ තැනැත්තාට ඒ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ඒ නිමිත්ත වශයෙන් ලැබුණු මරණාසන්නයේදී ලැබෙන ඒ නිමිත්ත වශයෙන් ලැබුණේ අරමුණ වශයෙන් ඒ ගති නිමිත්තම. ඔහු මේ මරි එතනින් චුත වී උපදින්නේ යම් භවයක නම් මේ භවයේ උපන් කෙනෙකු පිළිබඳව නම් මේ භවයේ උපදින්නේ මේ භවයේ උපදින බවට නිමිත්ත වූ ඒ ගති නිමිත්ත නම් ඔහුට ලැබුණේ ඒ අවස්ථාවේදී. ප්‍රතිසංවිසිතේ අරමුණ වන්නේ ඒ ගති නිමිත්ත, භවංග සිතේ අරමුණ වන්නේද ඒ ගති නිමිත්ත, මේ භවයේ චුති සිතේ අරමුණ වන්නේද ඒ ගති නිමිත්ත. ඒ නිසා ඒ භවංග සිතේ අරමුණ ඒ ගති නිමිත්තෙහි හෝ එහෙම නැත්නම් ඒ කර්ම නිමිත්තෙහි හෝ එහෙම නැත්නම් ඒ කර්මෙහි හෝ එයිදගෙන ඒ ප්‍රතිසම් භවංග සිතට ඇතිවීමට උපකාරයක් ඕන කරන්නේ නැ වෙන සිතක. වෙන සිතක කියන්නේ ආවර්ජනයක උපකාරයක් ඕන කරන්නේ නැ. යම් සිතක් යම් අරමුණක් ගන්නෙ ආවර්ජනයක උපකාරයකින් නම් ඒක ද්වාරික සිතක් වෙන්නේ. ඒ නිසා චක්ක විඥාණය චක්සු ද්වාරික සිතක්, සෝත විඥාණය සෝත ද්වාරික සිතක්, ධාන විඥාණය ධාන ද්වාරික සිතක්, ජීවා විඥාණය ජීවා ද්වාරික සිතක්, කාය විඥාණය කාය ද්වාරික සිතක්. ඉතින් චක්සුද්වාරික සිතක් වූ චක්කු විඥාණයට පස්සේ උපදනා වූ සම්පටිච්ඡන සිත ඒ අවස්ථාවේදී නම් චක්සුද්වාරික සිතක්. එහෙම නැත්නම් ශබ්දාරම්මණයක් දැනගැනීමෙන් උපන් සෝත විඥාණයට අනුතුරුව නම් ඒ සම්පටිච්ඡනය උපදින්නේ ඒ සෝතද්වාරික සිතක් වෙනවා ඒ අවස්ථාවේ. අනේ මේ විදිහට ඒ සුදුසු පරිදි ගන්නට ඕන. නමුත් කොයි වේලාවක හෝ එහෙම සිත් ඇති වෙලා භවංගයට සිත වැටෙන විට, ඒ කියන්නේ ඒ චිත්ත වීතිය නවතිනවා, ඒ කියන්නේ චිත්ත වීතිය අවසන් වෙනවා. චිත්ත වීතිය අවසන් ගන්නේ භවංගයට භවංග සිත ඇතිවීම. භවංග සිත ඇතිවන්නේ සමහර විටක තදාරම්මණයට පස්සේ, සමහර විටක ජවණයට පස්සේ, සමහර චිත්ත වීති වලදී වොත්තකණයට පස්සේ. එහෙම අවස්ථාවලදී ඒ භවංග සිතේ අරමුණ ගැනීම, කියන්නේ මෙතෙක් ගෙන තිබුණු අරමුණට වෙනස් අරමුණක් භවංග සිතේ අරමුණ. ඒ අරමුණ ගන්නට භවංග සිතට වෙන කොයි සිතකවත් උපකාරයක් ඕන කරන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ ප්‍රතිසංදි වශයෙන් උපදනා වූ සිත, භවංග වශයෙන් පැවතගෙන යනා වූ සිත, අන්තිමේදී ඒ භවයේ චුති සිත වශයෙන් උපදනා වූ ඒ චුති කෘත්‍ය සිදු කරමින් උපදන සිත කියන මේ සිත් ඥාය විමුක්ත සිත් කියලා කියනවා. ඥායයකට ඇතුළත් නොවන සිත්. ඒවා චක්සුද්්වාරිකවත් නැ, ද්වාරික, සෝතද්්වාරික, ධානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික නෙවෙයි. දැන් මරණාසන්න චිත්ත වීති දක්වන විට ඒ මරණාසන්න චිත්ත වීති තිබෙනවා. චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීති, සෝතද්්වාරික, ධානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික. ඒ චිත්ත වීති එහෙම වුණාට ඒ චිත්ත වීතිය ප්‍රස්ථාර කරන විට අපි දක්වනවා චුතියක් දක්වනවා. මරණාසන්නයේ මරණයට අනු මරණයේ සිදුවන අවස්ථාව දැක්වීම සඳහා චුතිය. එනම් ඒ චුතිය ద్వාර විමුක්ත සිත. ඒ චුතිය දනතුරු ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඒ ප්‍රතිසන්දිය ద్వාර විමුක්ත සිත. ඒ ප්‍රතිසන්දියට පස්සේ භවංග ලැබෙනවා. ඒ භවංග ద్వාර විමුක්ත සිත. නම් ඊට පස්සේ ආවර්ජණිය ලැබෙනවා. ඒ ආවර්ජණිය ద్వාරික සිත. ඒක මනෝ ద్వාරාවච්ච. ජවනිය ලැබෙනවා. ආ ద్వාරික සිත. එතන ලැබෙන්නේ මනෝ ద్వාරා, මනෝ ద్వාරික තව. අනේ විදිහට. ඒක තේරුම් ගන්නට ඕනේ. ద్వారය හා ద్వారික සිත් කියන එක. ඒක චක්සු ద్వාරයේ කීවේ චක්සු ප්‍රසාදයමයි චක්සු ద్వාරය වන්නේ මොනවටද? ඒ චක්සු ద్వාරයේ ගැටෙන රූපාරම්මණයන්ට ආ ප්‍රධාන වශයෙන් නම් ඒ රූපාරම්මණයන් මේ එල්බගෙන හත ගන්නා සිත්වලට අපි විදර්ශනයකට ගන්නවා නම් කෙනෙක් තමගේ ඇස් දෙක වසාගෙන ඉන්නේ වසාගෙන ඒ වසාගෙන ඉන්න කාලය තුලදී ඔහුට චක්සු ద్వාරික සිත් උපදින්නේ නැහැ. චක්සු ద్వාරික රූපාරම්මණය දැකීම පිළිගැනීම තීරණය කිරීම ව්‍යස්ථාපන කිරීම එහි ජවන් වශයෙන් ඇලීම හෝ ගැටීම එහෙම සිත් උපදින්නේ නැහැ. චක්සු ద్వාර පුලුවන් කම තිබේ නම් ශබ්ද ඇසීමත් වළක්වා ගන්නට කන් වලට මොන හරි ලබාගෙන සෝත ద్వාරික සිත් උපදින්නේ නැහැ. ධාන ద్వාරික දිවට ඉතින් ජීවහ ద్వාරික සිත් උපදින්නේ දිවේ ගැටෙන දේවල් නිසා රස කයිනම් මේ ඒව ගැටෙන අවස්ථාන් දවාඩ් වෙලා ඉඳද්දිත් ගැටෙනවනේ. ඒ නිසා ඒ කාය ద్వාරික සිත් ඒ ලේසි නෑ නවත්ව ගන්නට. මනෝ ద్వාරය එහෙම නෙවෙයි. නිරන්තරයෙන්ම වාගේ වෙන වෙන ద్వාරික සිත් නූපදන අවස්ථාවල ඒ මනෝ ద్వාරික සිත් උපදින. චක්සු ద్వාරයෙන් අරමුණු දත්තා. ඒගත් අරමුණ පිළිබඳව වඩාත් විමසිලිමත් වන ඇලෙන ගැටෙන ඒ සිත් උපදින්නේද මනෝ ద్వාරිකව. මනෝ ద్వාරික සිත්. ඒ මනෝ ద్వාරය තමයි බොහෝම සිත් මනෝ ద్వාරය නිසාම තමයි අනිත් ద్వාරික සිත් උපදින්නටත් හේතුව පවතින්නේ. ඒ වගේම අනිත් ద్వාරික සිත් වලට වඩා ලැබෙන්නේ මනෝ ద్వාරික සිත්. එනි චක්සු ద్వාරික සිත් ගණන් වශයෙන් දක්වනවා 46ක් කියලා. මොනවාද ඒ? පංචද්වාරා වජ්ජන සිත. චක්කු විඥාන සිත් දෙක. සම්පටිච්ඡන සිත් දෙක. සම්තීරණ සිත් තුන. වක්ඛපන සිත. ජවන් සිත් 29. තදාරම්මන සිත් 11න් සම්තීරණ තුන කලින්ගත් නිසා නැවත ගන්නේ නැතිව ඒවා අට දක්වනවා. 11යි ගන්නට තිබෙන්නේ. 11ක් තියෙනවා තදාරම්මන කෘත්‍යවත් සිත්. අර සම්තීරණ තදාරම්මන කෘත්‍යයෙන් උපදින සිත් තුනක්. ඒ තුන කලින් සම්තීරණ කෘත්‍යයට ඇතුළත් කොට අරගෙන තිබෙන නිසා මෙතන දක්වන්න මෙතන අටක් ගන්නවා. 11න් තුනක් අඩු කරලා. එතකොට කීයද? හරි නේද ගන්න? ඈ? අන්න ඒ විදිහට ඒ චක්සු ద్వාරික සිත් සෝත ద్వාරිකවත් ලැබෙන්නේ 46යි. 46යි චක්සු ద్వාරික සිත් වලින් වෙනස් කරන්නට තිබෙන්නේ චක්කු විඥාන සිත් දෙක. ඒ වෙනුවට සෝත විඥාන සිත් දෙක අරගන්න. ධාන ద్వාරයේ පිළිබඳව කරන්නට තිබෙන්නේ ඒ වෙනස ධාන විඥාන සිත් දෙක දැක්වීම. ජීවහා ద్వාරික සිත් වලටත් ඒ 46 ගන්නේ ජීවහා විඥාන සිත් දෙකත් සමග. එතකොට 46 වෙන්නේ අනිත් විඥානයන් දෙනුවට. කාය ద్వාරික සිද්ද 46ක්. එහෙම ඒ 46 46 ඒ ద్వාරය පංච ద్వාරය පිළිබඳව දක්වනවා. එයින් 42ක්ම ඒ සියල්ලටම 44ක් නේ 44ක් ඒ හැම ద్వාරයකටම පොදුයි නේ හැම ద్వාරයකටම පොදුයි ඒ 44ක් සි දෙකයි ඒ ద్వාරයට ద్వාරයේ ලැබෙන සිද්දලි වෙනස් වන එහෙම මුල් 46ට ඊට පසුව කියන ලද ద్వාර හතරෙහි හතරෙන් ඇතුළු කරන්නට තිබෙන්නේ සිත් කීයද 8යි ඒ කියන්නේ මුලදී දක්වන්නේ චක්සු ద్వාරික සිත් 46යි පසුව ඊළඟට දක්වන්නේ සෝත ద్వාරික සිත් 46යි ඒ 46 කීවේ පංචද්වාරා වජ්ජණය ඉස්සලත් ගැතරන දැනුද්දා. ඊළඟට සෝත චක්කු විඥාන සිද්දක වෙනුවට සෝත විඥාන සිද්දකයි ගන්න. සම්පරික්ෂණ, සම්තීරණ, වත්තතන, ජවන, පදාරම ඒවා අතුරුදන් වෙනසක් නැහැ. ඒ නිසා අර මුල් 46ට අනිත් ద్వාරවලට විශේෂ වූ ඒ සිත් දෙක බැගින් දක්වන ద్వාර හතරට සිත් අටක්. සෝත විඥාන සිත් දෙක, ඝාන විඥාන සිත් දෙක, ජීවහා විඥාන සිත් දෙක, කාය විඥාන සිත් දෙක. ඒ අට 46ට එකතු කළාම ලැබෙනවා 54. ඒ 54 තමයි කාමාවචර සිත් 54 කියන්නේ. ඒ 54 කාමාවචර සිත් 54. එහෙමනම් මොනවද එතන තිබෙන්නේ? අපි ඉගෙන ගත්ත සිත් පිළිවෙලින් දක්වනවා නම් අකුසල් සිත් 12, අහේතුක සිත් 18, කාම සෝබන සිත් 24. ඒ ටිකයි. ඒ 54යි ඒ පංචද්වාරිකව ලැබෙන්නේ. එතන කාමාවචර සීමාව ඉක්මවන්නේ නැහැ. චක්සුද්්වාරය, සෝතද්්වාරය, ධානද්්වාරය, ජීවහාද්්වාරය, කායද්්වාරය. ඒ කාමාවචර භූමියට ඇතුළත් ඒ කාම සිත් පමණයි ඒ ద్వාරවල ලැබෙන්නේ. කාමාවචර සිත් පමණයි. කිසිදු ධ්‍යාන සිතක් චක්සුද්්වාරිකව ලැබෙන්නේ නැහැ. සෝතද්්වාරිකව, ධානද්්වාරිකව. නේ? ඒ කිසිදු අර්ථනාසක අර්ථනා කියන ඒ අර්ථනා ජවන් වශයෙන් නේද අර්ථනා ඒවා ලැබෙන්නේ නැහැ මෙහි. එතකොට ඒ අර්ථනා ජවන් කියන 26ම මනෝද්වාරික වල මනෝද්වාරික ద్వාර විමුක්තේ. එතකොට චක්සුද්වාරික සිත් 46යි, සෝතද්වාරික 46යි, ධානද්වාරික 46යි, ජීවාද්වාරික 46යි, කායද්වාරික 46යි. දෙවකෝම එකතු වුණාම ගබ්බේ නැවත නොගෙන ගණන් කළාම ලැබෙන්නේ 54. ඒ කාමාවචර සිත් 54. ඊළඟට මනෝද්වාරික සිත් කීයද? මනෝද්වාරික සිත් අහුලන්නේ මනෝද්වාරා වජ්ජනෙහි පටන්. මනෝද්වාරා වජ්ජන පංච පඤ්ඤාස ධවන ඒකාදස තදාරම්මන යන මේවායි මනෝද්වාරික සිත් වශයෙන් ගන්න. එතකොට මනෝද්වාරා වජ්ජනය එකයි, ජවන් 55, එතකොට 56යි, තදාරම්මන 11, 67යි. ඒ තමයි මනෝද්වාරික සිත්. තේරුණානේ? ඒ මනෝද්වාරික සිත්. දැන් මේ සිත් වල තිබෙනවා ඒකද්වාරික චිත්තානි පංච චද්වාරිකානි ච චද්වාරික විමුක්තානි විමුක්තානි ච සබ්බතා. එහෙම එනවා ඒකද්වාරික සිත්. පංචද්වාරික සිත්, චද්වාරික සිත්, ඒකද්වාරික චිත්තානි පංච චද්වාරිකානි ච. ඊළඟට චද්වාරික විමුක්තා වරක චද්වාරිකද වෙන ద్వාර විමුක්තද වෙන තවත් සිත් වෙනවා ඒකාන්තයෙන්ම ద్వාර විමුක්ත. චද්වාරික විමුක්තා විමුක්තානි ච සබ්බත සම්පූර්ණයෙන්ම ద్వාර වලින් මිදුණු සිත්, ద్వාර වලට ඇතුළත් නොවන සිත්. දැන් අපි චක්කු විඥාන සිත් දෙක මේ කියන ලද බෙදීමට බෙදීමෙන් කොයි ගොඩටද ඇතුළත් කරන්නේ? චක්කු විඥාන සිත් දෙක ඒකද්වාරික චිත්තානි කියන කොටට. චක්සුද්වාරික සිත් කියන්නේ එක ద్వාරයකනේ. චක්කු විඥාන සිත්, චක්කු විඥාන සිත් චක්සුද්වාරිකයි ලැබෙන්නේ. වෙන විදිහකට ලැබෙන්නේ නැහැ. සෝත ద్వාරෙහි ලැබෙන්නේ නැහැනේ චක්කු විඥාන. ධනද්වාරේ, ජීවාද්වාරේ, කායද්වාරේ, මනෝද්වාරේ නැහැ. ඒ නිසා ඒවා ඒකද්වාර, එකද්වාරයකමයි ලැබෙන්නේ. ඒ වගේමයි සෝත විඥාන සිද්දක, ධාන විඥාන සිද්දක, ජීවා විඥාන සිද්දක, කාය විඥාන සිද්දක. මේ 10 ලැබෙන්නේ එකම ద్వාරයක. පිළිවෙලින් එකම ద్వාරයක. පංචද්වාරයේම ලැබෙන සිද්ද තිබෙනවා. ඒ මොනවද? පංචද්වාරා වජ්ජන සිතා සම්පටිච්ඡන සිත් දෙක. නේ? පංචද්වාරා වජ්ජන සිත චක්සුද්වාරික චිත්ත වීතියයි ලැබෙනවා. චක්සුද්වාරිකවත් ලැබෙනවා. සෝතද්වාරිකව, ධානද්වාරිකව, ජීවහද්වාරිකව, කායද්වාරිකව. ඒ නිසා ඒ పంచద్వారిక సిత ఇయంగట సంపదిచ్చన సిద్ధే ద్వారే ఏ విజ్ఞానే అతునాట పసు ఉపదినోని ఆరమన పిలిగనిన్ పసే ఏ నిసా ఏ సంపదిచ్చన సిద్ దెకని తిబెన్ ఏ సిద్ దెక పంచద్వారిక సంతీరణ సిద్ అవికృత్య వశేన దలనవన සන්තිරණ සිත් සන්තිරණ සිත් තුනක් තිබෙනවානේ. ඒ සන්තිරණ සිත් තුන පිළිබඳව අප ඉගෙන ගත්තා. එයින් දෙක අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. නේ? ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ඒවා ලැබෙන විට ద్వාරයකට ඇතුළක් නැහැ. ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන ඒ සිත් භාවන කෘතියෙන් ලැබෙනවා, චුති කෘතියෙන් ලැබෙන. ඒ ලැබෙන විට ඒවා ద్వාර විමුක්තයි. සම්පීර්ණ වශයෙන් ලැබෙන විට ద్వාරිකයි. නේ? සම්පීර්ණ. ඒ සම්පීර්ණ කෘතේ නම් තිබෙන්නේ පංචද්වාරයේ. සම්පීර්ණ කෘතේ තිබෙන්නේ පංචද්වාරෙහි. නේ? ඒ මේ සම්පටිච්ඡණයට අනුතුරුව සම්පීර්ණය ලැබෙනවා පංචද්වාරෙහි. නමුත් මේ සංකීර්ණ සිත් වලින් කෙරෙන අර අහේතුක ප්‍රතිසන්දි යුගලයේ කියන එක ඒ දෙක හැර සෝමනස්ස සංකීර්ණයෙන් කෙරෙන තව කෘත්‍යයක් තිබෙනවා. මොකද ඒ සංකීර්ණ තද ආරම්භණය. ඒ තද ආරම්භණ කෘත්‍යය සිදු කරන විට තද ආරම්භණය ලැබෙනවා ద్వාර සයිහීම. ద్వార సహీన ලැබෙනව පදාරම්මනේ සම්තිරණේ ලැබෙන්නේ ద్వార පහි. එනිසා ඒක එක අවස්ථාවකදී පංචද්වාරික. නැත්නම් ඒ සිත ගැන කියන්නට තියෙන එක චද්වාරික සිතක් ඒක. චද්වාරික සිතක ඒ සම්තිරණ සිත. ඒ සෝමනස්ස සම්තිරණ. උපේක්ෂා සහගත සම්තිරණ. උපේක්ෂා සාගත සම්තිරණයට තිබෙනවා කෘත්‍ය පහ. ඒ උපේක්ෂා සාගත සම්තිරණ සිද්දකට කෘත්‍ය පහක් තිබෙනවා. පටිසන්ධි භවාංග චුති සම්තිරණ තද ආරම්භය. එතකොට පටිසන්ධි භවාංග චුති ద్వාර විමුක්ත කෘත්‍ය. සම්තිරණ කෘත්‍යය පංචද්වාරික කෘත්‍යය. තද ආරම්භන කෘත්‍යය ෂඩ්වාරික කෘත්‍යය. ඊළඟට සම්තිරණ වොත්තතම කෘත්‍ය. ඒ වොත්තතමේ කී මනෝද්වාරා වජ්ජනය. මේ මනෝද්වාරා වජ්ජනය සිත වශයෙන් ගත්තාම මනෝද්වාරා වජ්ජනයට කෘත්‍ය දෙකක් තිබෙනවා. මනෝද්වාරයේදී මනෝද්වාරා වජ්ජනී කියන ආවර්ජන කෘත්‍යය. පංචද්වාරයේදී වොත්තතම කෘත්‍යය. ඒ නිසා මනෝද්වාරා වජ්ජන සිත ద్వාර කීයක ලැබෙන සිතක් කියලාද ගන්නෙ? ద్వාර සයක ෂඩ්වාරික සිත. ద్వාර සහි. ඊළඟට ජවන. ජවන කෘත්‍යය. ජවන කෘත්‍යය. ජවන